සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ත උපනීයති ලෝකෝ අන්දුවෝ අත්තානෝ ලෝකෝ අනබින්තරෝ අත්තකෝ ලෝකෝ සම්බං පහාය ගමනීයං ඌනෝ ලෝකෝ අතිස්සෝ සංහාදාසෝ ගරුතර ලබහාඳුරන් වහන්සේ ප්‍රධාන විහාරවාසී මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත පිළිතුනි 2010 අවුරුද්දේ අවසාන පොහොය කුඳුවක් පොහොය දින මේ විහාරස්ථානයේ ශ්‍රීමා බෝධි විහාරයේ සිල්ගන්න පින්නතුන් අදත් සුපුරුදු පරිදි උදෑසන පිළ සමාදන් වෙලා මේ අවස්ථාවට නිමිත ධර්ම දේශනාවට හුඟකම් දීමටයි බලාපොරොත්තු වෙන්නේ. අද මේ පින් සමිදායකත්වයේ උතුරන්නේ සිසිලියා මහත්මිය. එතුමිය බලාපොරොත්තු වෙනවා තමන්ගේ මියගිය ඥාතිවරුන්ට ලයනල් පෙරේරා මහත්මයාට, ඒ වගේම සුදත් පෙරේරා මහත්මයාට, ලිලි නෝනා මහත්මියට, අනිත් පෙරේරා මහත්මියට මේ සැමට ඒ හැම දීපස්කලේ හැම දිනාටම පින්මන් මොලන් කිරීම සඳහා සිද්ධ කරන ධර්ම දානමය පින්කමක් මේ අවස්ථාවේදී යොදාගෙන තියෙනවා. ඒ නීගේ ඥානෙන්ට සතර සූපන් භාවයේ පිණිසත් ඔබ හැම දිනාටම ධර්මාභෝධය වේවා කියන ප්‍රාර්ථනාවෙන් අප ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්තුනි, ධර්මය කියලා කියන්නේ අපට මේ ලෝකේ ලැබිච්ච වටිනාම දේ. මේ පින්නතුන් ජීවිතවල විවිධ දේවල් ඇතැම්මක ලබාගෙන ඇති. ඒ වගේම විවිධ දේවල් ලබා ගන්න උත්සාහ කරනවත් ඇති. බොහෝ දේවල් අපි වටිනා දේවල් කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒ වටිනාය කියලා හිතාගෙන ඉන්න බොහෝ දේවල් පින්නතුනි කලින් ගත වෙනකොට අපට තේරෙනවා සැබෑ ලෙස මේව වටිනා දේවල් නෙවෙයි කියලා. අපි ජීවිතයේ විවිධ අවස්ථාවල විවිධ දේවල්ට ආසා කරනවා. කුඩා කාලේ අපි සෙල්ලම් බඩුවට ආසා කළා. ඒ සෙල්ලම් බඩුවට ආසා කළා අපි ටික කලක් යනකොට අධ්‍යාපනයට අපි ආසා කළා විභාගෙ සමත් වෙන්න. ඒ වගේ මොහොම කලක් යනකොට ඇමිට ගියන් හැටියට මේ වෙනතුන් රැකිරක්ෂාවලට කැමති වෙන්නට ඇති. ඒ වගේම ආවහ විවාහ වෙන්න, දූ දරුවන් ලබන්න, ගේ දොර ඉඩ කඩන් සංවර්ධනය කරගන්න, ඒ වගේම මිල මුදල් උපයන්න, කනකර ආභරණ වැඩි දියුණු කරගන්න, මේ මුගා දේවල් ජීවිතයේ කලින් කල අපි ආසා කරනවා නේද? ඒ ආසා කරන දේවල් වල ස්වභාවය තමයි ඒව හැමදාම එක විදියට ආසා විදියට තියෙන්නේ නැහැ. දැන් කුඩාම කාලේ අපි සෙල්ලම් බඩු වලදී මුගා කැමති. එම් බැලුම් බෝල වලදී නම් ආස කාලයක් තිබුණා නේද? කවුරු හරි බැලුම් බෝලෙකුයි රුපියල් 1000ක් දුන්නොතින් අපි රුපියල් 1000 අයින් කරලා බැලුම් බෝලෙ ගන්නවනේ කුඩා කාලේ. ඊට පස්සේ ඔහම ටිකෙන් ටික ගිහිල්ලා විවිධ අවස්ථාවල විවිධ විවාහ අපි ආසංකලන් කරන පැදි සෙල්ලම් බඩු වලට බෝලින් කන්ට බයිසිකල් වලට ක්‍රීඩා උපකරණ වලට අපි ආසංකලන් ඉල්ලන් ගෙවල් හදන්න ආසා කළා, ෆෝන් පිටු හදන්න ආසා කළානේ. නමුත් දැන් ඒ වගේ පොඩි ළමයි එහෙම කරනකොට අපිට ඇතැමට හිතයන් හිතෙනවා අනේ මේ මොඩ වැඩක් නේද කියලා නේද. දැන් ඇතැමට අපිට හිතෙනවා. නමුත් වෙනතන අදාපි යම් කිසි දෙයකට ආසා කරනවා නම් අදාසා කරන දේ ගැන තව අවුරුදු 10කින් නැත්නම් තව කලක් ගිහිල්ලා බලනකොට හිතනකොට අනේ මේ දේවල් හැබැයිසම වටිනා දේවල් නෙමෙයි කියලා අපිට වැටහෙනවා. පින්නතින මේ අපි ආසා කරන දේවල් ස්වභාවය මේකයි. අපි කලක් ඇතමිට අපේ රූපේ ලක්ෂණය තියාගන්න ලොකු උත්සාහයක් කරානේ. කන්නාඩි ළඟට දවසකට වාර කීපයක් අපි ගියා. දැන් කොණ්ඩේ ලක්ෂණය තියාගන්න හුඟා ආසා කරන ඒ කාර්යනේ. කාලයක් කොණ්ඩේට හුඟා ආසා කළා. විශේෂයෙන් අපේ මෑණිවරු හුඟක් මේක තියෙනවා. එහෙම අපේ විරිත විදිය ආසාවන් කළා. අපි අද අනිත් දෙයක් ආසාය කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් පින්නතුනි තව කලක් යනකොට ඒවත් අපට තේරෙනවා ඒවත් ඒ විදියටම අපි කැමති දේවල් නෙවෙයි කියලා. කොහොම ගිහිල්ලා ගිහිල්ලා පින්නතුනි අවධානයේ දවසක අපට ධර්මයේ හරියට මුණගැහිලා ධර්මය අපි ප්‍රගුණ කරලා අපි සියලුම ආසාවන් දුරු කරා නම් ඒ ආසාවන් දුරු කර දවසක අපට හිතෙනවා පින්නතුනි මේ මිනිස්සු ලෝකේ මිනිස්සු ආසා කරන දේවල් හරියට අර පොඩි කාලේ ළමයි සෙල්ලම් බඩුවට ෆෝන් පිටු හදන්න සෙල්ලම් ගෙවල් හදන්න ආසා කළා වගේ කියලා තමයි හිතෙන්නේ. අදාතික තැන්කට වටිනා දේවල් කියලා රන්රේදී මුතුමැණික් කාදියක් කරත් මිල මුදල් එකතු කරත් මේ වගේ දේවල් පිළිබඳ වුණත් පින්නතුනි අවබෝධය ලබා ගන්නට පස්සේ අපිට රැගෙන මේ විදියටයි. ඒ නිසා මේ වටිනා කියන දේවල් වල පින්නතුනි අපි මනසින් වටිනාකමක් ඒවට දීලා තියෙනවා. සමාජයේ විසින් යම් කිසි වටිනාකමක් දීලා තියෙනවා. සමාජයේ කිව්වොත් ඒව වටින්නේ නැහැ කියලා අපි අද වටිනායි කියලා දේවල් කියා හිටින දේවල් අපිට දැන්නට අත්හරින්න සිද්ධ වෙනවා. දැන් අපි කියමු ආජතාව සහායක ගුවන් විදුලියේ හෝරු වාහිනී දැන් මේ මන් දානවා කතරම් බඩු කියලා දීම වටිනාකම නැති උනායි කියලා. නැත්තම් දැන් මේවත් දානවා මේ ලංකාවේ තියෙන සියලුම මුදල් වෙන වටිනාකම අහෝසි කරයි කියන. එහෙම වෙන්න පුළුවන් නේද මේක? එහෙම වුණොත්ින් අපි මේ ආරක්ෂා කරන දේවල් වල ස්වභාවය මොකද කියනසනේ. එතකොට මෙන්න මෙවැනි දේවල් තමයි අපි ලෝකෙ ඇතුළු කරන්නේ. ඒ වගේම අපේ ජීවිතයේ බොහොම වටිනා දෙයක් කියලා අපට හිතෙන මේ ශරීරයම ඒ ශරීරයට ලෙඩක් හැදුනොත්ින් ආභාජයක් ඇති වෙනවාටින් ඒ සඳහා අපි කරන්න පුළුවන් උපරිම දේවල් ටික කරනවා. ණයට හරි සල්ලි අරගෙන අපි ඒක සුවපත් කරන්න බලනවා. ඒ වගේ මෙහෙම කරන අපි ඇතැම් විට තවත් සල්ලි ඕනේ කියලා කිව්වොතින් ගේතොරින කඩංගුවක් කියලා හරි අපි ළඩේට වියදම් කරනවා. එහෙම අපි සුරක්ෂිත කරන මේ ශරීරයක් පින්නදින මොකද වෙන්නේ? අපි කවද හරි අත්හරින ශරීරයක් නැල්ලගෙන එවැනි සත්‍යයක් දැස බැලුවොත්ින් අපට තේරෙනවා අපි සැබෑලෙස්ම වටිනාය කියලා හිතාගෙන ඉන්න දේවල් හැමදාම සදාකල්ම ඒව ඒ විදිහට තියෙන දේවල් නෙවෙයි කියලා. මෙන්න මේ සත්‍යය මත තමයි පින්නතුනි අපේ ලෝකයේ වටිනාම දෙයක් හොයාගෙන යන්න වෙන්නේ. අන්න ඒ හොයාගෙන යන ගමනේදී අපට හමු වෙන ප්‍රධානම දේ තමයි ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන සත්‍යය. ඒ සද්ධර්මයේ වටිනාකම නිසා පින්නතුනි දහමෙහි වටිනාකම නිසාම බුදුරජාණන් වහන්සේගේ කාලයේ සමහර අය රජකම ලබන්නේ කොටුන්නෙහි මේ කුමාරවරු හේතවෙන දිනේ එහි රාජාධිපතිය කියලා ලබන්න ඕනේ මෙන්න කියලා තිබෙද්දී සියලුම රජ සම්පත්තන් කරලා මහනුවර සමහර අය තවත් සමහර අය හෙට විවාහ වෙන්න කියලා ඉඳලා ඒ විවාහය ඔක්කොම අවලංගු කළා දෙවෙනි දවසේ මහනුවර. ඒ වගේම තවත් සමහර අය මහා ලොකු මන්දිරයක් මාලිගාවක් හදලා ඒ මාලිගාව විවෘත කරන්න හිතෙන දවසක් කියලා තිබෙද්දී අද වෙන දවසේදී තියනක් මාත් කරලා මහන්නා. ඒ මහනුවේ පිළිතුරු වෙනත් කිසි දෙයක් නිසා නෙවෙයි ලෝකයේ වටිනාම දේ සොයාගෙනයි ඒ මහනුවේ. ඒ මහා රාජ්‍යයට වඩා ධර්මයේ වටිනා නිසා රාජ්‍යයන් ඇරියේ. ඇතැම්මට විවාහයට වඩා වටින නිසායි ඒක අත්හැරලා ධර්මය කරාවේ. මහා විශාල මන්දිර මාලිගාවලට වඩා ධර්මයේ වටිනා නිසායි ධර්මයේ වැටි ඇත්තන් ආවේ. ඒ වගේම තවත් සමහර අය මේ දේවල් පරිහරණය කරමින්ම ධර්මය වෙත නැඹුරුණා. මේ සමහර ඇති අනාථපිණ්ඩික සිටුතුමා කියලා කියන්නේ මහා ධනවත් කෙනෙක්. ඔහු බුදුහාඳුරන්ගේ ප්‍රධාන ශ්‍රාවකේ ඩායිකේක් වඩ පත් වුණා. ඒ වගේම බිම්බිසාර රජතුමා, මගධයේ සිටිය ප්‍රධාන රජතුමා, ඉන්දියාවේ කාලේ ප්‍රධාන කොටස් අතරමැද බෙදලා තිබුණා. ඒ කොටස් අතරෙන් එක කොටසක් තමයි මගධය කියලා කියන්නේ. මගධයේ ප්‍රධාන රජතුමා බිම්බිසාර රජතුමා. ඔහු බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේ ලබන කලින් බෝසත් කාලයේ තාපසේපත් ඉන්න කාලේ සඳහන් කළා. ඔබ එන්න මගේ රාජ්‍යෙට, මම මගේ රාජ්‍යෙට භාරයක් ඔබට දෙන්නම් කියලා. අපි දෙන්නම රජකම් කරමු කියලා. සිද්ධාර්ථ රාමතුමා කියනවා රජතුමනි මට ඔබ වැඩක් නැහැ. මම ඊට වඩා වටිනා දෙයක් හොයාගෙන යන්නේ කියලා. ඊට පස්සේ සඳහන් කරනවා එහෙනම් ඔබ ඔබගේ අභිනාශය ඉෂ්ට කරගත්තට පස්සේ කලින්ම මගේ රාජ්‍යෙට එන්න කියලා. ඒ වගේ ඔහු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩම කළ රජතුමා හමු වෙන රජතුමාට පාලිමෙන් දාම දේශනා කළා. ඒ වගේම පින්නතුනේ කොසොර රජතුමා වෙන මහ රජවරු ඔහු උත්තර ප්‍රධාන රාජ්‍යයෙන් ඉන්නේ රජ කෙනෙක්. ඔහු තමන්ගේ මහරයාල ඇතුළු මේ සියලුම දෙනා බුද්ධත්වයෙන් වාසපත් වුණා. ඒ පත් වුණේ බුදුහාමුදුරන්ගේ තියෙන වටිනාකම නිසා. උන්වහන්සේ දේශනා කරන ධර්මයේ තියෙන වටිනාකම නිසා. උන්වහන්සේ සරණ ගිය ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහි තිබුණු වටිනාකම නිසායි ඒ අය මේ තරම් ධර්මයේද නැඹුරුනේ ධර්මයේ ගරුකලේ ධර්මයේ කෙරෙහි තමන්ගේ දායකත්වය දැක්වුවේ. ලංකාවට බුදු සමය රැගෙන ආපු අවස්ථාවේදී මේ සිටුනාලේ කියတဲ့ මිද අපේ රටේ ඉඳලා රජකම මේ රාජ්‍යම ධර්ම වෙමින් කැප කළා. මේ රාජ්‍යම ජයත්‍රි මහ බෝධි වහන්සේට පූජා කළා. එහෙම කලේ තියෙනුනේ මේ ධර්මයට බුදුහාමුදුරන්ට තියෙන ගෞරවය නිසා. ඒ නිසා ලෝකයේ වටිනාම දේ තමයි අපි මේ අහන්නේ ධර්මයේ විදිහට. ඇයි තියෙනුනේ ඒක වටිනාම දේ කියලා කියන්නේ? දැන් අපි ජීවිතේ නොයෙක් දේවල් වටිනා දේවල් රැස් කරන්නේ ජීවිතේ සැප ලබන්න. දැන් ඉගෙන ගන්න සැප ලබන්න. ජීවිතේ හදන්න සැප ලබන්න. රැකිරක්ෂා අපි ලබාගෙන ජීවිතේ සැප ලබන්න. නමුත් මේ සැප ලබන්නේ කියලා හිතාගෙන මේ කරන දේවල් බොහොමයක් තියෙනුනේ ගත්ත තියෙන්නේ. අවසානය දැන් මේක අපි දැන් දූදරුවෝ මැස්සක්. දූදරුවෝ කැමති ලබා ගන්න සැප විඳින කියලා හිතාගෙන නේද? උදා කාලේ දරුවෙක් අපේක්ෂාවෙන් අපි මැනුවල් ලොකු කැපවීමක් කරනවා. ඇතැම් විට දරුව පිටි කරනකොට විශාල බලාපොරොත්තු සමුදායක් තියාගෙන තමයි දරුවන් එනකොට පිටි කරන්නේ. නමුත් මේ බලාපොරොත්තු වලින් කීයක් නම් ඉටු වුණාද කියලා කලබලම් කරලා බලන්න. පින්නතුනේ මෙන්න මේ සැප ලබන්න කියලා අපි කරන දේවල් බොහොමයක්. සැබෑ ලෙසම අපට සැප නෙවෙයි ගෙන දුන්නේ. සැපයට වඩා ඒවන් තුළින් අපට වේදනාව දුක තමයි ගෙන දුන්නේ. ඒ වගේම අපේ ශරීරයේ පිළිබඳ වුණත් අපි බොහෝ කාලයක් හිතන් ඉන්නේ මේ ශරීරය අපට හරියම සැපගෙන දෙන දෙයක් කියලා. අපේ ජීවිතයේ තෘප්තිය ලබා දෙන දෙයක් කියලා තමයි අපි හිතන් ඉන්නේ. විශේෂයෙන් ශරීරයේ හොඳට නිරෝගීව තියෙන යෝන් වයසේදී අපට බොහෝ දෙනෙකුට හිතන එක. නමුත් ඒ ශරීරයම සමට පිළිතුරු කාලයකදී කොයි තරම් වේදනාවක් ගෙන දෙනවද? ටිකෙන් ටික අද වයසට යනකොට ලෙඩ දුක් වලට යනකොට මේ ලෝකේ වැඩිපුරම කාලයක් කැප කළා. වැඩිපුරම උපස්ථාන කළා කලකපු අපේ ශරීරයයි. අපට පිටුමානවනම් අපට දුක් වේදනා ගෙන දෙනවනම් ඉතින් මේ කල්පනා කරලා බලන්න අනිත් දේවල් වලින් අපට කොයි තරම් වේදනාවක් එන්න ඕනද කියලා. ඉතින් මෙන්න මේ වගේ යථාර්ථයක තමයි අපි මේ ලෝකේ ඉන්නේ. ඒ නිසා මෙන්න මේ අවබෝධයේ සැබෑ තේරුම් ගත්ත කෙනා තමයි දුක්ඛෝපනීසය සද්ධා කියලා කාරණයක් ධර්මයේ සඳහන් වෙනවා. දුක පිළිබඳව අවබෝධය නිසා තමයි සද්ධා වෙන්න කරගන්නේ. මෙවැනි දුක අපේ ජීවිතවල තියෙන බව නියමිත සැකටම මොටි යම් කිසි කෙනෙකුට ඒ දුකෙන් නිදහස් වීමේ අභිලාෂයක් ඔහුට ඇති වෙනවා. එයාට කාලයක් දුකෙන් නිදහස් වෙන්න සැප විඳින්න කියලා හිතාගෙන කරපු දේවල් වලින් අපිට තමයි තේරෙනවා සැප ලැබෙන්න සැප ලැබුණේ නැහැ කියලා. එහෙනම් සැබෑලෙසම සැප ලබන්න සඳහා නුවණැති කෙනා මේ ධර්මයේ යොමු වෙනවා. ධර්මයෙන් ලබා දෙන සැපත මොකද්ද? ධර්මයෙන් අපට ලබා දෙන සැපත තමයි තියෙන දුක නැති කිරීම. සැපත ලබන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අලුත් දේවල් ලබාගෙන ලබන සන්තෝෂය. දැන් අපිට නොලැබිච්ච දේවල් ලබාගෙන අපි ලබන සතුටක් තියෙනවා. විභාගයක් සමත් වෙලා ගියක් හදාගෙන දරුව ලබලා ආදී වශයෙන් අපි ලබා ගන්න දේවල් තුලින් සතුට වෙනවා. අනිත් දේ තමයි තියෙන කරදර නැතිවීමෙන් අපි සතුටට පත් වෙනවා. දැන් අපිට ලොකු ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් අපලයක් හෝ රෝමයක් හෝ ඒ වගේ දෙයක් නැති වුණාම අපි සතුටට පත් වෙනවා. දැන් අපි කියමු ලොකු රෝගයක් අපට හැදුනා. පැනදුනා. ඒ රෝගය සඳහා අපි හුවා මහන්සි වුණා ඒ රෝගය සුව කරගන්න. යම්කිසි අවස්ථාවක අපට ඒ ලෙඩෙන් අපි සම්පූර්ණ සුව වුණාය කියලා වෛද්‍යවරේ සහතිකයක් අපි දුන්නොත් අපට කොයි තරම් සතුටක් හටගන්නවද? නේද? අපට අන්න ඒ සතුට තමයි පින්නතුනි අර බාහිරින් ලබන සතුටට වඩා වටින්නේ අපට දැනට තියෙන දුක් එක නැතිවීමෙන් ඇතිවන සතුට. මෙන්න මේ සඳහා තමයි ධර්මයෙන් මඟ පෙන්වන්නේ. දැන් අපි යම්කිසි දුක් එකක් විඳිනවා නම් ඒ දුකට සඳහන් කළ තියෙන්නේ බාර කියලා ධර්මයෙන්. බරක් මේක. මේක හිතට මහා බරක්. මෙන්න මේ බර ටික යම්කිසි දවසක අපි දිමින් තිබ්බනම් අන්න ඒ දිමින් තිබ්බ අවස්ථාවේදී අපට ඇතිවන සතුට අර මහා ලෙඩක් අපි කියමු උණක් හැදිලා නැත්නම් ලෙඩක් අමාරුවක් හැදිලා අපි බොහෝ කාලයක් එක්කන් වල දුක් විඳා ඒ දුක් විඳපු කෙනා යම්කිසි අවස්ථාවක ඒ දුකෙන් සපුරාම නිදහස් වුණා නම් අන්න ඒ නිදහස් වීමෙන් අවස්ථාවේදී ඇතිවෙච්ච යම්කිසි සුවයක් තියෙනවා නම් අන්න එවැනි සුවයක් තමයි ධර්මයෙන් අපට ලැබෙන සුවය. කායිකව ලැබෙන, ශාරීරික ලැබෙන වේදනාව පින්නතුනේ සම්බෙදේ ටික කරකට විතරයි සීමා වන්නේ. නමුත් ඊට වඩා වේදනාව අපි මානසිකව විඳිනවා. මානසික විඳින වේදනාව තමයි බලවත් වේදනාව. ඇතැම් විට ගේ දොරින් කඩන් වල කටු නිසා, දූ දරුවන්ගේ ගැටලු නිසා, ලෙඩ දුක් නිසා, අසල්වැසියන්ගේ ප්‍රශ්න නිසා, ස්වාමී භාර්යාවන්ගේ ගැටලු නිසා මෙන්න මේ වගේ ගැටලු නිසා අපි අද මානසික ගැටලු ටිකක් විඳිනවා නම් අන්න ඒ ගැටලු ඇතිවන හේතුව දැනගෙන ඒ හේතුවට නියමාකාරයෙන් ධාර්මිකව ප්‍රතිකර්ම යොදලා අපට පුළුවන් නම් අන්න ඒ දුක් සමුදාය නිදහස් වන්න අන්න ඒ සඳහා පින්නතුනි ධර්මයෙන් අපට මඟ පෙන්වන්නේ. ධර්මයෙන් මඟ පෙන්වන්නේ ඒකයි. මේ පින්නතුන් දහලෙක සිතා ගෝතමි වගේ අය තමන්ගේ පුතණුවන් නැති වෙලා මහත් වේදනාවෙන් සිටිය කාන්තාවක්. මේ වගේ කාන්තාවන් බොහොමයක් බුදුහමෙන් කාලෙ හිටියා. ඇතැම් විට මරණ පහ හය වෙච්ච අය හිටියා. මුළු ජීවිතයම අහිමි වුණා කියලා හිතපු අය හිටියා. මෙහෙදී අය තියෙන තුනේ දහන වේතාව ආවට පස්සේ තේරුණ මේ දුක සම්පූර්ණයෙන්ම මේක කායික දෙයක් නෙවෙයි මේක. මේ දුක හටගන්නේ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි අපේ මානසික වාපි මේ දේ පිළිබඳව හිතන ආහාරයේ මරණින් ඇති වෙන දේවල්. අපේ සාමාන්‍ය ස්වභාවය තමයි අපි හිතාගෙන ඉන්නවා අපි පරිහරණය කරන ශරීරය සහ මේ බාහිර ලෝකය පිළිබඳව අපට දැරදි ආකල්ප පහතරක් තියෙනවා. මේවට කියනවා සතර විපල්ලාස කියලා. මොනවද කියලාද? සතර විපල්ලාස. විපල්ලාස කියන්නේ වරදවා තීරුම් ගැනීම. මොනවද මේ හතර? අපි අනිත්‍ය දේ නිත්‍යයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ වගේම අසුබෙන්දේ සුබයි කියලා හිතාගෙන ඉන්නවා. දුක්ේ සැපයි කියලා හිතාගෙන ඉන්නවා. අනාත්ම වූදේ ආත්මයි කියලා හිතාගෙන ඉන්නවා. මේකට කියනවා සතර විපල්ලාස කියලා. අනිත්‍යදේ නිත්‍ය හැටියට හිතනවා. අසුබදේ සුබ හැටියට හිතනවා. දුක්ේ සැප හැටියට හිතනවා. අනාත්මදේ ආත්ම හැටියට හිතනවා. මෙන්න මේ වැරදි ආකල්ප හතර නිසා පින්නතුනි අපට අපේ ජීවිතේ යම්තාක් දුක් හටගත්තනම් යම්තාක් වේදනා හටගත්තනම් යම්තාක් අපි ජීවිතයේ හඬල වැළපීලා තියෙනවා නම් අපට ඇතිවන ප්‍රධාන හේතුව තමයි මෙන්න මේ වැරදි ආකල්ප හතර. පළවෙනි එක තමයි අනිත්‍ය දේ නිත්‍යයි කියලා අපි හිතාගෙන ඉන්නවා. අනිත්‍ය දේ නිත්‍යයි කියලා කියන්නේ මොකද්ද? මේ බාහිර භෞතික ලෝකේ හැම දෙයක්ම අපේ සිතක් කියන මේ හැම දෙයක්ම මොහොතක් ආසා වෙනස් වෙමින් නැති. හැම මොහොතකම මේ දේවල් වෙනස් වෙනවා. මේ වෙනස් වෙමින් වෙනස් වෙමින් මේ යන දේ තමයි කලක් යනකොට තමයි මේ වෙනස අපට තේරෙන්නේ. දැන් මේ පින්නතුත් දැන් අපි ගත්තොත් අපේ කෙත්තික කෙත් ගහක් හෝ සුදු වෙච්ච වෙලාවක් අපි දැක්කේ නැහැ. සුදු වෙනවා අපි කවුරුවත් දැකලා නැහැ. සුදු වුණාට පස්සේ තමයි දැකන්නේ අපි. කණ්ණාඩි ළඟට ගිහින් බලනකොට තමයි තේරෙන්නේ. කලක් යනකොට එක ගහක් පේනවා, තව දවසක් යනකොට දෙක තුනක් පේනවා. ඈ මුලින් අමාරුවෙන් තමයි සුදු කෙත් අපි හොයාගන්නේ. කලක් යනකොට කළු කෙත් හොයාගන්නේ අමාරුවෙන් අපි. ඒක තමයි ස්වභාවය. මේක පින්නතුනි එක දවස් දෙක වෙච්ච දෙයක් නෙවෙයි. හැම මොහොතම මේ වෙනස කරා යමින් අපි මේ ඉන්නේ. අනිත් දේ තමයි අපි ටිකෙන් ටික මේ ශරීරේ දිරවවත් වෙමින් තියෙන්නේ. ඒකත් හැම මොහොතකදීම මේ වෙමින් තියෙන්නේ. ඒ වගේම පින්නතුනි මරණය කරා හැම උත්ම රැල්ලක් පාසාම මේ මරණය කරා යමින් මේ ඉන්නේ. දැන් උදාහරණයක් ඇරෙට අපි හොඳට සුව පහසු වීදුරු ආවරණය කරපු වාහනයක අපි ඉන්නවා. වාහනයක නැගලිනකොට වාහනේ යාන්ත්‍රික තැනකට ගමන් කරනවා. ගමන් කරනකොට ඇතුළේ ඉන්න කට්ටිය බොහොම විහිළු සහලු කරනවා, සතුට වෙනවා, සින්දු වහනවා, කෑම බීම කනවා. ඒ ඔක්කොම කරන ගමන් දැන් වාහනේ කොහෙද යන්නේ? වාහනේ අපි අර යාන්ත්‍රික තැනකට යන්නේ ඒ කරයි දැන් යන්නේ. වාහනේ වේගෙන් ගමන් කරනවා. වාහනේ වේගෙන් ගමන් කරාට ඇතුලේ ඉන්න කෙනෙක් ඉන්නේ මේක තැන තියනවා වගේ කියලා තමයි බොහෝ විට හිතන්නේ. අපිට ඇතුලේ ඉන්නකොට හිතෙන්නේ වාහනේ යනවා කියලා. වීදුරු වලට බැලුවොත් නුවණින් එළිය බලනකොට පේනවා. නමුත් සාමාන්‍ය කෙනෙකුට හිතාගන්නේ නිදිය ගැනීම වෙනකොට වාහනේ එක තැන තියනවා වගේ කියලා තමයි. ඒ නමුත් හැම මොහොතක් පාසාම මේ වාහනේ ගමන් කරමින් තියෙනවා. අන්නේ වගේ තමයි පිළිතුරු ජීවිතේ නැමැති මේ වාහනය ජීවිතේ නැමැති මේ වාහනය කරුණ කිහිපයක් කරා ගමන් කරමින් ඉන්නේ මේ හැම මොහොතකම. මෙන්න මේ කරුණ ටික නිතර සිහිපත් කරන්න කියලා බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා. මොනවද ඒ කරුණ? ජරා ධම්මෝමි ජරණ අනපේතෝති අබින්හන් පස්සේ පිටම්බා. ජරාවට පත් වෙන බව තමන්ගේ ශරීරයේ නිතරම මහලු වෙන බව නිතර මෙහි කරන්න කියලා. ව්‍යාධි ධම්මෝමි ව්‍යාධි අනපේතෝති අබින්හන් පස්සේ පිටම්බා. ලෙඩ දුක් වලට පත් වෙනවා කියන එක නිතර මෙහි කරන්න දේශනා කළා. මරණ ධම්මෝමි මරණ අනපේතෝති අබින්හන් පස්සේ පිටම්බා. තමා මරණයට පත් වෙන කෙනෙක් බව නිතර මෙහි කරන්න කියලා දේශනා කළා. ඒ වගේම සබ්බේති මනා භාවෝ නානා භාවෝ විනා භාවෝ අබින්හන් පස්සේ පිටම්බා. තමා ප්‍රියමනාප හැමදේම මොහොතක් පාසා වෙනස් වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කළා. ඒ වගේම කම්මස්සකෝ මේ කම්මදායාදෝ අනිවන්තින් දේශනා කළා. ඒකත් අවිහන් පංචේකම් බං කර්මය තමයි තමන්ට සැදෑ වූ මේ කියන එක නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කළා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා අපි විතර මෙනෙහි කරොත් ඉන්න වයස ජනනය කියන එක, ලෙඩ වෙනවා කියන එක, මැරෙනවා කියන එක අනේ අපිට මේක දුකක් නේද කියලා. අනේ අපිට හැමදාම ඇඬුව හඳුලේ නේද ඉන්න වෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් වෙන සමාජයක තියාගෙන ඉකෙම ඉන්න නැති බුදුහාමුදුරුව මේ කරුණ අපට දේශනා කළා. දැන් උදාහරණයක් ඇටට ගත්තොත් මහා මාර්ගවල යම් යම් තැන්වල බෝඩ් ගහලා තියෙනවා. වංගු වල එහෙම දැන් ඉදිරියෙන් වංගුවක් කියලා. සමහර තැන්වල තියෙනවා අනතුරු බහුලව සිදුවන ස්ථානයක ප්‍රවේශම් ගන්න කියලා. ඒ වගේම තවත් සමහර තැන්වල කියලා තියෙනවා මාර්ගයේ ලිස්සන සුළුයි කියලා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මේ බෝඩ් ගන්න තිබ්බහම මේ මේව ගැන හිතනකොට දුකක් ඇති වෙනව නේද? මේ බෝඩ් ටික ඔක්කොම ගලවමු කියලා. ඇයි මේ බෝඩ් ගන්න තියෙන්නේ? අපිව බය කරන්නද? කොහොම අපිව ආරක්ෂා කරගන්නේ මේව දාන්න තියෙන්නේ? අපිට ඉදිරියේදී ඇතිවන අනතුරෙන් අපිව බේරගන්නේ මේ ටික මේ තියෙන්නේ. පිළිගන්න බුදුහාමුදුරුව මේ කාරණා පහකට දේශනා කළේ අපිව බය කරන්නවත්, අපිව දුකෙන් තියනවත් නෙවෙයි. මේව දේශනා කළා තියෙන්නේ ඉදිරියේ දවසේදී හඳන්න එන දවසක් අපිට එනවා ඉදිරියේදී. වැළපෙන්න එන දවස් එනවා. ඔළුවට අත් දෙක ගහගෙන කොණ්ඩේ හඩාගෙන අපිට අඳන්න දවසක් එකතන සත්මේ දවස් ගානක් එනවා ඉදිරියට. අන්න ඒ දුක් වේදනා තියෙන අවස්ථාව කලින්ම නැති කරන්නයි මෙන්න මේ කරුණිතු බුදුහාමුදුර අපට අප කෙරෙහි ඉතාම කරුණාවෙන් කල් පියාම දේශනා කළා. අපි කෙරෙහි උන්වහන්සේ මහා කරුණාවක් තිබුණා. ඒ කරුණාව තමයි අපි දුක් විඳින්න අපිට දුකෙන් මිදීම සඳහා වූ මහා කරුණාවක් උන්වහන්සේ අප කෙරෙහි තිබුණා. අන්න ඒ කරුණාව නිසා තමයි මේවා කලින්ම දේශනා කළේ. මේ කලින්ම දේශනා කරපු දේශනා සමහර අය දන්නේ නැහැ. සමහර අය අහලා නැහැ. සමහර අය අහුවත් නුවණින් ඇහුවේ නැහැ. ඒව මතක තියාගත්තේ නැහැ. සමහර විට මතක තියාගත්තත් මේව ප්‍රගුණ කළේ නැහැ. එහෙම නොවටපු මතක තියාගත්තු නැති ප්‍රගුණ නොකරපු අය මේ හරදරට පත් වෙනවා. ලෙඩ වෙනවා කවුරුහරි සමගි නැති. මහරහත්ක අත්දැකීමක් එනවා. නැත්තම් ලොකු අනතුරකට පත් වෙනවා. ලෙඩ වෙල එක්කන් වෙනවා. නැත්තම් මරණයට පත් වෙනවා. ඇත්තම වයස අඩු කෙනෙක් මේ සැතර පත් වෙනවා සමගි දරුවේ මොනුගුරු මිනිපිරියෙක් මේ සැතර පත් වෙනවා. පත් වෙනවා අපි මොකද කියන්නේ? අපි කියනවා කෑ ගහලා කියනවා මන්නම් තුන් හිතකින්වත් මෙහෙම දෙයක් ඒක හිතුවේ නැහැ කියලා නේ. සමහර අය කියනවානේ මන්න සිතකින්වත් හිතුවේ නෑ මට අපට මෙහෙම දෙයක් වෙයි කියලා කෑ ගහලා කියනවා ගමට මෙන්න. මෙයා මොකද මේ හයියෙන් කියන්නේ පින්නතුනි? මෙයා තුන් හිතකින්වත් හිතුවේ නෑ කියලා කියන්නේ මෙයා තුන් හිතකින්වත් බුදුහාමුදුරන්ගේ සදහම් පණිවිඩය මෙයා ජීවිතයට සම්බන්ධ කරගෙන නැහැ මේකයි. ඒකයි මෙයා මේ කෑ ගහලා කියන්නේ. බුදුහාමුදුරු මේ නිතරම මේ සිහිපත් කරන්න කියපු කාරණා සිහිපත් නොකර එවැනි අනතුරකට පත් වෙච්ච ගමම මෙයාට හිතාගන්න බැරි මෙහෙම දෙයක් වෙනවද කියලා. ඊට පස්සේ තමයි හිතාදාගන්න යන්නේ. ඊට පස්සේ හිතාදාගන්න ගියාට පස්සේ වැඩක් නැහැ. කලින්ම පින්න තුනේ වතුර තිබා හැදුනහම ලින් කපාගෙන ගිහින් වැඩක් නැහැ. කලින්ම ලින් කපාගෙන වතුර සූදානම් කරගෙන ඉන්න ඕන විවාහ වෙච්ච වෙලාවට බොන්න. නැත්නම් වතුර පහසුකම් කරලා ගන්නවා. වතුර තිබුණා හැදීම හැදුනට පස්සේ ලින් හොයාගෙනවත් ලින් කපාගෙනවත් කියတာ වැඩක් නැහැ. අන්න ඒ වගේ දෙන්න තුනේ මේ අනාගතය ඇතිවන්න පුළුවන් දුක් සමුදාය කලින්ම දැකලා ඊළඟ ඇති වෙන්න කලින් තමන්ගේ මානසිකත්වය වෙනස් කරගන්න පුළුවන් නම් දැන්මම ඔන්න තමා අර දුකෙන් නිදහස් වුණා. අපි අතුරු කරන කුද්ධලයන් පින්නතුනේ වෙනස් වෙනවා. ඊය වයසට යනවා. ඊය දැන් කියන හැසිරීමේ ස්වරයන් සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඊය මහලු වෙන්න පුළුවන්. නොයෙකුත් අසනීපකට ලක් වෙන්න පුළුවන්. අන්න ඒව කල්පියාම ගන්න කෙනා එවැනි සත්‍යයන්ට ඒව පත් වුණොත් සමාන දුක් වෙන්නේ නැහැ. සමාජයට අවශ්‍ය පිළියම් කරනවා. බලාකර දුක් කිව උගන්නේ නැහැ. ඕ කලින්ම මේ දුකෙන් නිදහස් වෙලා ඉන්නේ. බාහිර පුද්ගලයන් විතර නෙවෙයි සමන්ගේ ශරීරයේ පිළිබඳවත් මේ දේ මෙහෙමම වෙනවා. කලක් යද්දි බලන්නේ එක විදියට තමයි අතපයවත් පියාගෙන බැරි දවසක් එනවා නේද? එක විදියට විනාඩි 10ක්වත් ඉන්න බැරි තත්ත්වයක් එනවා නේ අපිට නේ? අපි මේ ශරීරයේ බොහෝම සුබදයක් මගේ දෙයක් කියලා අපි ඉතාම ආදරයෙන් සැලකුවා නේද? බලන්න අපිට කොච්චරනම් වේදනාව දින දෙනවද නේ? කලකදී අපිට හිතෙනවානේ ඉක්මනට මේ ශරීරයෙන් නිදහස් වෙලා නැත්තම් හොඳයි කියලා. එක්කන් වෙච්ච කාලයට දැන් මේට සමහර අය හැමතෙම ජීවිතය පානක පෙළක්න්නේ. ඒ තරම්ම මේ ශරීරය ගැන කලකිරීමක් කරනවා. නමුත් පින්නතුනි හැබැයිස්සම මේ අවබෝධයේ කල්පියා අපි ලබා ගත්ත නම් අන්න ඒ ලබා ගත්ත කෙනා මේ දුක් වලින් නිදහස් වෙන විතරක් නෙමෙයි ජීවිතයෙන් විතරම සතුටෙන් ගත කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ සතුට අපට අහිමි කරලා තියෙන පින්නතුනි මේ අවිද්‍යාවෙන් පිරිච්ච ලෝකය අපට දීපු වැරදි කණිවිඩ නිසා. අවිද්‍යාවට බර වෙච්ච අනුසෝධගාමී මාවතක් ඔස්සේ ගමන් කරන ලෝකයා මේ ජනමාධ්‍ය සාහිත්‍ය කලාව කියලා අපි හඳුනාගෙන මේ තියෙන දේවල් බොහොමකින් කරන්නේ පින්නතුනි අපට මේ අවබෝධය වසන් කිරීම සඳහා වූ වැඩපිළිවෙළකයි මුළු මාධ්‍ය ව්‍යාපෘති මේදී. ඒ අතරේදී අපිට ටිකක් බාහිරව තියෙන පොඩක් උදේට පිළිටිහිකුත් දානවා. දාන්නේ අපි වල්ලා ගන්න. ඒකෙන් අල්ලගෙන ඊට පස්සේ එතනින් ගම් ඊට පස්සේ ඒගොල්ලන්ගේ බඩ බාන ටික විකුණ ගැනීම සඳහා වූ වැඩ පිළිවෙලින් මේ කට්ටිය යෙදෙනවා. මොකද දැන් තියෙන නිෂ්පාදන වලින් සැලකිලි ප්‍රමාණයක් විකුණ ගන්න මේ කට්ටිය මෙන්න මේ අවිද්‍යාවෙන් මිනිස්සු මුලා කරලා. මිනිස්සුන්ට නියම අවබෝධය ලැබුණොත් දැන් මිනිස්සු පරිහරණය කරන මිල දී ගන්න බඩු පාණ්ඩවලින් තියෙන 60 75 අතරම නොවේ ඉන්නෙත්. එහෙම හිතියොත් මේගොල්ලන්ට පාඩුයි. ඒ නිසා තමයි ඒ කතිය සියල්ලක් එක පෙළකට හැදිලා ඒක කියන්නේ ඒක මෙහෙම මුලා කරනවා කියලා හිතන දේ කරන්නේ. ඒගොල්ලොත් මේ මුලාට අහු වෙලින්නේ. අහු වෙන අපිවත් ඒ තත්ත්වයට ගාන තමයි බොහෝ විට ඉංග්‍රීත වලින් සාහිත්‍ය කෘති වලින් කලා නිර්මාණ කියලා කරන බොහෝ දේවල් වලින් කරන්නේ ඒකයි. ඒ අතර අතලොස්සක් ඉන්නවා මේ අවබෝධය ලබා ගැනීම සඳහා වූ වැඩ පිළිවෙලක් කරන ඇතැම් ඉන්නවා. එනිසා මෙන්න මේ තත්ත්වය අපි අවබෝධ කරගත්තොත් කියනොත් අපි ජීවිතේ වාක් වැඩ ගන්නයිද පාන්පත් වෙනවා. අපි ජීවිතේ වාක් ප්‍රයෝජන ගන්නයි පාන්පත් වෙනවා. මේ අවබෝධයේ හැබෑරේ සමගේ ජීවිතයේ ලැබුණොත් මෙන්න මේ විදිහට ජීවිත අවබෝධය ලැබීමට හේතු වන කරුණු හතරක් පිළිබඳව දේශනා කරපු සූත්‍රයේ ප්‍රධාන මාතෘකාව වශයෙන් තෝරාගත්තේ මජ්ක්‍ධිම නිකායේ තියෙන රත්නපාල කියන සූත්‍රය. බුදුහාමුදුරනේ කාලේ එක්තරා සිටු කුමාරයෙක් හිටියා රත්නපාල කියලා. මේ කුමාරයා සිටුවරේගේ පුතේ. මේ පුතා යෝන් වයසේදීම බුදුහාමුදුර කෙරේ පැහැදිලා මේ දෙමව්පියන්ට හිටිය එකම දරුවා මේ කුමාරයා ගෙදරත් එක මහා ලොකු සටනක් කළා විප්ලවයක් කළා තමයි මහණෙනි. දෙමව්පිය මුලින් මහණේ නවත්තර දුන්නේ නැහැ. ඊට පස්සේ දින ගාණක් නිරාහාරව ඉඳලා උපවාසයක් කළා තමයි දෙමව්පිය නිවන්තර ගත්තේ. අවසරයෙන්ම මහණ වෙච්ච මේ කුමාරයා බුදුහාමුදුරන්ගේ අනුශාසන අරගෙන ඈත ප්‍රදේශයකට ගිහිල්ලා භාවනා කළා. භාවනා කරන කලකට උනාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ භාවනාව දිනු කරගෙන උන්වහන්සේට පුළුවන්කම ලැබුණා සියලු කෙලෙසුන් ප්‍රහින කළා රහත් භාවයට පත් වෙන්න. රහත් භාවයට පත් වෙච්ච මේ ස්වාමීන් වහන්සේ ඊළඟට කල්පනා කළා දෙමව්පිය බලන්න ඉන්න ඕනේ කියලා. දෙමව්පිය බලන්න කියලා කල්පනා කරු මේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගේ පිරිසක් තියෙනවා දෙමව්පිය බලන්න එනකොට කෙලින්ම ගෙදරට වෙන්නේ නැහැ ඒ කාලේ. දැන් කාලේ නම් පොඩි හඳුරු කෙනෙක් මහනුනහම කලින් ගෙදරට දැනුම් දීලා දෙමව්පියන්ට කලින්ම කියලා එතකොට දෙමව්පිය ධානයම සූදානම් කළා ඥාතින් එනවිලා කවුරුත් ඉතින් මොන ගැන පිරිසක් වර්තමානයේ තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඊට පස්සේ අනුරාධපුර සමයේ බොහෝ කලක් ගත වෙන තුරුත් ස්වාමීන් වහන්සේගේ පිරිත උනේ තමන්ගේ දෙමව්පිය බලන්න යන්න ඕන කරන්නේ මොකද්ද? ඒ ගෙදර ආසන්නයෙන් පින්නපාත යනවා. යනකොට දෙමව්පිය වෙද පින්නපාත වෙදනකොට බලන කොහොමද අම්ම තාත්තා කියලා ටිකක් මොන දිහා බලන එකද? ඕක තමයි දෙමව්පියන් බැලීම කියලා කියන්නේ. ඇත්තටම දෙමව්පිය හඳුනාගන්නේ නැහැ තමන්ගේ හාමුදුරුවෝ කියලා. ඒ වගේ සිද්ධියක් ගැන අනුරාධපුර යුගයේ සඳහන් වෙනවා. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මහණුණා මහනුවරේ ලොකු හාමුදුරුවෝ ඈත ප්‍රදේශයකට මේ ස්වාමීන් වහන්සේ යවුවා. යවුවට පස්සේ කාලයක් ගත වෙනකොට මේ දෙමව්පිය කිව්වා මේ ලොකු හාමුදුරන්ට හාමුදුරනේ අපේ පොඩි හාමුදුරුවන්ට බලන්න ඕන කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේට කියලා මේ ලොකු හාමුදුරුවෝ මේ පොඩි හාමුදුරුවන්ව ගෙන්නුවා. ගෙන්නලා මේ ගමේ මෙක්තරා ස්ථානයක වස්ත්‍ර කෙරුවා. පොඩි ආවන්තයක් හදලා වන්දසුවා. වත්වසල ඉන්න තුන් මාසෙම මේ ගමේ ගෙද තමන් ගිනිවට රැස්සෙච්චා මේ ස්වාමීන් වහන්සේ පිළිඳ පන්දි වැලියා. නමුත් කිසිම දවසක ගෙදරට වැඩලා දෙමව්පියොත් එක්ක කතා කළේ නැහැ. වත් තුන් මාස කාලෙ මේ විදිහට අර ආවන්තේ ගත කළ ස්වාමීන් වහන්සේ වත් කාලය අවසන් කරලා ඒ කුටියෙන් නික්මිලා ගියා. දෙමව්පිය අර ලොකු හාමුදුරන්ගෙන් අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අපි කිව්වනේ අපේ හාමුදුරුව අපිට ගෙනල දෙන්න බලන්න කියලා. ඇයි තාම ප්‍රමාදේ කියලා. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ කියනවා ඒ පහුගිය කාලේ වත් කාලේ මේ කියන හාමුදුරුවෝ තමයි කියලා. එතකොට තමයි දැනගත්තේ මෙතෙක් කලක් මේ පිට පාදවිලි තමන්ගේ හාමුදුරන්ට කියලා. වෙනතුනි මේ වගේ ක්‍රියාමාර්ග දස්ව අවස්ථා ධර්මයේ බොහෝ විට සඳහන් වෙනවා. මෙන්න මේ රට්ටපාල හාමුදුරුවෝ ඒකමයි කළේ. උන්වහන්සේ තමන්ගේ දෙමව්පියන් බලන්න ඕන කියලා කල්පනා කරලා මුලින්ම බුදුහාමුදුරු හමු වෙනවා. බුදුහාමුදුරුවන්ට වැඳලා තමන්ගේ ආධ්‍යාත්මික තත්ත්වය ප්‍රකාශ කරලා ඊළඟට මොනවහන්සේ මොකද කරේ? තමන්ගේ දෙමව්පිය බලන්න දෙමව්පියන්ගේ කියන පෝරවය කියලා ප්‍රදේශයේ ඒ සිටු මාලිගාව ඉදිරියෙන් පින්නපාත ගියා. පින්නපාත යනකොට තමන්ගේ අර පියතුමා ටිකක් වයසට ගිහින් ඉතිේ කාලේ ගෙදර ඉස්සරහා මොවාලි වලින් කිය මේ හාමුදුර පිට පාසේ වැඩම කරනකොට මේ හාමුදුර දැක්ක ගමන් මේ සිටුවරයාට ලොකු කේන්තියක් කරගත්තා. ඒක හේතුව තමයි මුලින්ම මේ හාමුදුර හඳුනාගත්තේ නැහැ. මේ හාමුදුරන්ට කියනවා කොයි වගේ බුදු මහණෙක් ඇවිල්ලා තමයි මටත් මගේ පුතත් නැති වුණේ පුතා ආශ්‍රවචන අරංගියේ කියලා අර හාමුදුරට බලින්න ගත්ත මේ බුදු හාමුදුර ගේ ස්වාමීන් වහන්සේ කියන කල්පනා කරනවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ නිවස ඉදිරියේ පින්ඩපාතේ ටික වෙලා ඉඳලා පින්ඩපාතේ ලැබුණේ නැහැ. පුණහන්සේ කලේ ඊළඟ නිවසේ පින්ඩපාතේ වැඩම කළා. මෙහෙම වැඩම කරන හදනකොටම නිවසේ හිටිය බොහොම කලකින් ඉඳන් හිටිය සේවිකාවා ඊට කලින් දවසේදී ඉදුල් වෙච්ච ආහාර ටික එළියට දාන්න අරගෙන ආවා. මේ අරගෙන එනකොට ස්වාමීන් වහන්සේ මේක දැක්කට පස්සේ මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා නැගණිය ඔය ඉඳුල් ආහාර ටික විසි කරනවා නම් ඔබ මගේ පාත්‍රයට බෙදන්න කියලා. ඊට පස්සේ මේ සේවිකාවර ස්වාමීන් වහන්සේට අර කෑම ටික බෙදනවත් සමගම ස්වාමීන් වහන්සේගේ මූණ බැලුවා. ස්වාමීන් වහන්සේගේ හඬක් එකම තේරුම් ගත්ත මේ නිවසේ තියෙන කුමාරය කියලා. මොකද එයා කලක් තිස්සේ හිටිය කෙනෙක්. ඊට පස්සේ මේ තැනැත්තිය දූවල ගිහලා ගෙදර ගිහලා අර සිටුමාට සිටු දෙවිටත් කිව්වා මේ ඇවිල්ලා මේ අපේ හාමුදුරුවෝයි කියලා. ඊට පස්සේ සිටුමා බොහොම සංගීත පස්සෙලා පිළිපස්සෙන් ඉක්මනින් ගිහලා මේ ස්වාමීන් වහන්සේව වඩින්න. ඇයි ඔබ වහන්සේ මේ ගෙදරට වැඩින්නේ නැත්තේ? මේ ඔක්කොම දේවල් ඔබ වහන්සේ මේ දේවල් නාම ඔබ වහන්සේ කියන බලාපොරොත්තු අපි මේ සියල්ලම මේ තියාගෙන ඉන්නේ. ඔබ වහන්සේ ඇයි මේ ගෙදරට වැඩියේ නැහැ කියලා ගෙදරට වඩම්මන් යන සූදානම් වුණා. ස්වාමීන් වහන්සේ එවන විටත් අර දානය ටිකක් ලැබිලා තිබුණේ ඒ නිසා ස්වාමීන් වහන්සේ කිව්වා අද මම පින්න පාටි කරගෙන ඉවරයි කියලා අදට මට ඇති කියලා කිව්වා. ඊට පස්සේ මේ සිටුතුමා කියනවා ස්වාමීන් වහන්සේ නම් අද ඔබ වහන්සේට ඇත්නම් එහෙනම් ඒක අපේ ගෙදර දාන්න වඩින්න කියලා ඒක දානෙට ආරාධනා කළා. ඊට පස්සේ නිවසේ දානෙට වැඩම කරලා ඊට පස්සේ දවල් දෙලි මේ ස්වාමීන් වහන්සේ නැවත එදා අන්‍යායාමී හවස ඉරණියේ රජතුමාගේ ලොකු උද්‍යානයක් තිබුණා. ඒ උද්‍යානයේ බොහොම විවේචනය මිත්‍ය ස්ථානයක් උයනා ඒ කය රජවරුන්ට උයන් තිබුණා. මේ උයනට ගිහිපු මේ හාමුදුරුවෝ උයන්නේ විවේකීව වාසය කළා. ධ්‍යානසුයෙන් ගහක් ගැන හිටියා. මෙහෙම ඉන්නව දැකපු උද්‍යානයේ ගුණ පාලකයා මේ ස්වාමීන් වහන්සේ කලින් නම් ගන්න කෙනෙක් බොහෝ හඳුනාගත්ත හාමුදුරුවෝ. අඳුරගෙන රජතුමාට කියලා කිව්වා කොරාවේ රජතුමාට කිව්වා රජතුමනි ඔබ සමාතර කල්ලිනාම් කලින් නම ගන්න අර සිටුවරයාගේ පුතා රටපාල කුමාරය දැන් මහණ වෙලා ඔබ ඔබතුමාගේ උයන දැන් ඇවිල්ලා ඉන්නවා. ඔබතුමාට පුළුවන් ගියේ උන්වහන්සේ හමු වෙන්න කියලා මේ තොරතුරු කිව්වා. රජතුමා තීරණය කළා මේ තරම් මහා ධනසංගයක් අත්හැරලා නිවසෙන් දික් වෙලා මේ පැවිදි වෙච්ච මේ ස්වාමීන් වහන්සේ දකින්න ඕනකමක් ඇති වුණා. රජතුමා ඉක්මනින් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට බොහොම ගරුසරු දක්වලා ස්වාමීන් වහන්සේට වැඳලා ස්වාමීන් වහන්සේත් එක්ක සුහදව කතා කරලා කතා කරනකොට අහනවා සංකමා කියනවා ස්වාමීනි බොහෝ දිනක් මහන වෙන්නේ බොහෝ දිනක් මෙවැනි ජීවිතයක එන්නේ මහල් වෙලා මහල් වුණාට පස්සේ ආශාවවත් සලකන්න නැති වෙච්ච කාලේ තමයි බොහෝ දිනක් මහන වෙන්නේ. නමුත් ඔබ වහන්සේට එහෙම ගැටලුවක් නැහැ. ඔබ වහන්සේ තාම මහල් වෙලා නැහැ. බත්තරේ යවුවනේ ඉන්නේ තේ. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා ලෙඩ වුණාට පස්සේ ඒ ලෙඩෙන් සුව වීමේ උපායක් හැටියට අපර වලට සමහර අය මහාන වෙනවා. සමහර අය නැත්නම් ලෙඩ දුක්කොට පස්සේ ප්‍රතිකාර ලබා ගැනීමේ උපායක් හැටියට ඒ කාලේ මහාන වෙලා තියෙනවා. මොකද රජතුමාගේ රාජකීය වෛද්‍යවරයා ජීවක වේද මහත්මිය තමයි ස්වාමීන් වහන්සේලාටත් බුදුහාඳුරන්ටත් රජතුමාට දෙලගම් කරන්නේ. අනිත් කාටවත් දෙලගම් කරන්න ගියේ නැහැ. මොකද ඔහුට ඒ වෙලාවක් නැහැ ඒකට. ඒ නිසා සමහර අය ඇතැම්මිට ලොකු අසනේත හැදුනට පස්සේ ජීවක වේද මහත්මයගෙන් ප්‍රතිකාර ගැනීම සඳහා තෙලක්කය මහනනවා. මහනවල ප්‍රතිකාර ගන්නවා. එතකොට රජතුමා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට එහෙම ලොකු අසනීපෙකුත් නැහැ. ඔබ වහන්සේ බොහොම නිරෝගී වෙන කෙනෙක්. ඔබ වහන්සේ වයසට ගිහිල්ලත් නැහැ. ලෙඩ වෙලත් නැහැ. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා දිලිඳුනාට පස්සේ සලකන්න කාස්කරුවක් නැති වුණාම ජීවත් වෙීමේ උපායක් හැටියට සමහර අය මහනනවා. ඔබ වහන්සේට එහෙමත් ගැටලුවක් නැහැ. ඔබ වහන්සේට මහා ධනස්කන්ධයක් තියෙනවා. ඒ ධනස්කන්ධයෙන් ඔබතුමාට විතරක් නෙවෙයි මේ මුළු රටටම උනත් හැම දෙන්න පුළුවන්. ඒ නිසා තමයි උන්ට රටපාල කියලා කියන රටක්ම පාලනය කරන්න පුළුවන් කෙනෙක්. එතැන් සිට රජතුමාට වඩා මහා ධනස්කන්ධයක් නිමිත කෙනෙක්. ඒ නිසා ඔබතුමා ධනෙන් පිරිලක් නැහැ. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා මහාන වෙන්නේ ඥාතියෙන් නැති වුණාම. ඥාති වියෝයෙන් සමහර අය මහාන වෙලා ඉන්නවා. නමුත් ඔබ වහන්සේට ඥාති වියෝකුත් නැහැ. ඔබ වහන්සේගේ දෙමෝපියන් තාම ඉන්නවා, අනිකුත් ඥාති ඉන්නවා. මෙන්න මේ විදිහට මහලු වෙලක් නැහැ, ලෙඩ වෙලක් නැහැ, ධනයෙන් පිරෙලක් නැහැ, ඥාතියෙන් අහිමි වෙලක් නැහැ. මේ කාරණා හතරටම පත්නෙච්ච ඔබ වහන්සේ යෝන් වයිසේදී මේ බද්දර යෞවනයේදීම නිරෝගී වෙන කාලේ මහත් ධනයක් තියෙන මහත් වූ ඥාති පිරිවරක් ඉන්න මේ කාලේ ඇයි මේ සියල්ලක් මත්හැරලා මහණුනේ කියලා හුවා. මේක තමයි රජතුමා ස්වාමීන් වහන්සේ ගෙනහු ප්‍රශ්නේ. මේ අවස්ථාවේදී රක්තපාල ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා, රජතුමනි මම මහලු නොවෙච්ච කාරණේ ඇත්ත. ඒ වගේම මම ලෙඩ නොවෙච්ච කරුණක් සත්‍යයි. ඒ වගේම මට මහා ජනස්කන්ධයක් තියෙනවායි කියන කරුණක් ඇත්ත. ඒ වගේම මට ඥාති පිරිසක් ඉන්නවායි කියන කරුණක් ඇත්ත. මේ කරුණු හතරම එහෙම මට තිබුණත් බුදුරජාණන් වහන්සේගෙන් මම අනුපාතනාවක් ඇහුවා. බුදුහාමුදුරුවෝ මට අවවාද හතරක් දුන්නා. මෙන්න මේ අවවාද හතර අහලයි මම මහණුනේ කියලා සඳහන් කළා. රජතුමා සඳහන් කරන ස්වාමීන් වහන්සේ අවවාද හතර කියන්නේ කියලා. මේ අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මහණ වෙන්න හේතු වෙච්ච බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා හතර පිළිබඳව. මොනවද මේ කාරණා හතර? පළවෙනි කාරණය තමයි උපනීයති ලෝකෝ අද්දුවෝ. මෙතන ලෝකෝ කියන පදය ගන්නේ මේ සත්‍යය කියන එක. ස්කන්ධ පංචකයේ සහිත රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ කොටස් පහෙන් සමන්විත වූ මේ පුද්ගලයා කියන එක මෙතන ලෝකය කියලා කියන්නේ. අන්න ඒ පුද්ගලයා අද්දුවෝ කියන්නේ අස්තිරයි. උපනීයති ලෝකෝ අද්දුවෝ අස්තිරස්සේ නැත්නම් ජරා භාවයේ මහලු භාවයේ කරාමේ සත්‍යය යමින් ඉන්නේ. මේක මට මහරණ හේතු වෙච්ච මුල් කාරණේ. ඉගෙන ගන්න මේ සත්‍ය දුර්වල වෙනවා. හැමදාම මේ සත්‍ය තියෙන්නේ ඒ නිසා තමයි මම ඊට කලින් ඉක්මනට මේ අනුපරේ මිදුනේ කියලා. දෙවෙනි කාරණය තමයි අත්තානෝ ලෝකෝ අනිත්‍යරෝ. අත්තාන ලෝක අනිත්‍යෝ කියන්නේ තමන්ට තමන්ව පාලනය කරන්න බෑ. ලෝකයේ පුද්ගලයා අත්තානයි. හැබැයි පිළිසරණක් නෑ, පිළිතන්න තැනක් නෑ. මේකත් මහා වෙන හේතුවක්. ඒ කියන්නේ අපි ඇතැම්මල හිතන් ඉන්නවා අපිට ඥාතින් ඉන්නවා, අපිට දරුවෝ ඉන්නවා, අපි හැදෙන්ද රැක්කන එකම දාලා තියෙන කියලා සමහර අය හිතාගෙන ඉන්නවා. නමුත් පිළිතුරින් මහලු වෙනකොට ලෙඩවල එක්තැන්වල ඉඳිද්දී මේ බොහෝ දේවල් වලින් අපිට පිළිසරණක් නෑ. ඒ දුකට අපිම පුද්ගලිකව තනි තනිවම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේක තමයි මහා වෙන හේතු වෙන්නේ දෙවෙනි කාරණය. හැබැයි පිළිසරණක් නැති වීම. තුන්වෙනි කාරණය තමයි අත්තානෝ ලෝකෝ අනවිස්තරෝ. අත්තානෝ ලෝකෝ අනවිස්තරෝ කියලා කියන්නේ සැබෑ ලෙසම තරණක් සමාන්ත නැහැ. ඒ වගේම ලෝකයේ පිළිබඳව සමාන්ත ඉස්රෝ භාවයක්, අධිපති භාවයක් නැහැ. ලෝකයේ කියන තමන්ගේ මේ ශරීරය, තමන්ගේ ජීවිතය ගැන තමන් හිතනවා තමයි මුවාදේවල් කරන්න පුළුවන් කියලා. නමුත් එහෙම හිතාගෙන ඉියත් වෙන උනේ සමාන්ත මේ ජීවිතේ ගැන ලොකු වෙනසක් කරන්න බෑ අපිට. අපිට ධර්මයේ පිළිපදවල ධර්මයේ තුලින් යම් විදිහක ප්‍රතිපදයක් නෙලා ගන්න පුළුවන්. නමුත් එහෙම හැරෙන්නට මේ වෙනස් වෙන ශරීරය මේ වෙනස් වෙද්දී අපිට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නෑ. මේ අපේ ශරීරය කවදා හරි දවසක මහ පොළොවට පස් වෙනවා. අන්න ඒ සත්‍යයට පස් වෙන ඉරණම වරක් පන්නට කිසිම කෙනෙක් සමත් නෑ. මේක තමයි අපට අපිව අපට අධිපති භාවයක්, ප්‍රමුඛත්වයක්, ඉතුරු භාවයක් නැහැ කියලා කියනවා. හතරවෙනි කාරණේ තමයි ඕනෝ ලෝකෝ අතිත්වෝ සංහා දාසෝ. නිතරම මේ සත්‍යය ඉන්නේ මදීකෙන් හැඟෙන්නේ, ඌණයකින් හැඟෙන්නේ. අත් ඕනෝ ලෝකෝ අතිත්වෝ අතෘප්තිකර වැඩි කර ඉන්නේ. ඒ වගේම සංහා දාසෝ සංහාවට දාස වෙලා ඉන්නේ. ලෝකමේ දාසයන් වෙලා අපි ඉන්නේ. ලෝකමේ දාසයන් වෙලා. දැන් අපි කියමු මොන හරි දෙයක් දෙනවා කියලා අපිට කිව්වොත් යටි ලෝභයක් තියෙන කෙනා මෙතන හිටියත් අපිට දුවල යන්න පුළුවන්. ඇතැම් වෙලේ සමහරට අපි සිල් අරගෙන ඉන්න වෙලාවෙ වුණා බණ පොතක් බෙදන්න ගියාම සමහරට අපිට මේ නිවන ගැන පොත බෙදන්නේ. ඒක බෙදන්න ගියත් ඇතැම් වෙලේ සමහර අය මහා යුද්ධයක් වගේ එකක්. ආමනෑන කවදම සිල් ගැසු වෙලා ඒක ඇතැම්. ඒ තරම්ම අපි මේවට අපේ සබහයෙන් ඉන්න එක පුදුමක පුදුමන දෝෂයක් නෙමෙයි. ඒක තමයි මේ සිතේ ස්වභාවය. නිතරම මදි කියන හැඟීමකින් මෙන්න මේ කරුණු හතර නිසායි මා මහණුනේ කියලා සජිතමාල් සඳහන් කරනවා. මොනද කාරණා ටික? මුල්ම කාරණය මොකද්ද? මුල්ම කාරණය තමයි උපනීය දිලෝක වද්දු ටික ටික ජනාව කරා මහලු මහදේ කරා මරණය කරා යන නිසායි මහණුනේ පළවෙනි කාරණේ. දෙවනි කාලයේ කාරණේ අත්හාන ලෝක අනිත්‍යරෝ මේ තමන්ගේ ජීවිතය ගැන තමන්ට අධිපති භාවය තමන්ට සැලකියුතු පාලනය කරන්න පුළුවන් කමක් නෙමෙයි. තුන්වෙනි කාරණය අස්තකෝ ලෝකෝ සබ්බන් පහය ගමනීය. ඒ කාරණේ අපිට හරියට විස්තර වෙන්නේ නැහැ. අස්තකෝ ලෝකෝ සබ්බන් පහය ගමනීය කියන්නේ මේ තමන් අයිතිව තියෙන දේවල් අස්වාමිකයි තමන්ට සැබෑලෙසම අයිති නැහැ. සබ්බන් පහය ගමනීයන් සියල්ලක්ම අපි අත්හැරල යන්නට ඕන. හතරවෙනි කාරණය ඕනෝ ලෝකෝ අතිත්තෝ සංහා දාසෝ නිතරම මදිය කියන හැඟීමෙන් ඉන්නේ. ඒ වගේම සංහාවට ලෝභකමට අපි දාසියන් වෙලා ඉන්නේ. මෙන්න මේ කරුණු හතරයි මා මහණ වෙන්න හේතුව කියලා සඳහන් කරනවා. දැන් මේ අතන තේරුණාද නැහැ කියව කාරණාද? කෙසේ වෙතත් රජතුමාට මේ කාරණා හතර රටකල් හාමුදුරුවෝ කියපු අවස්ථාවේදී රජතුමා අවංකව කිව්වා ස්වාමීනි අපි නිතරම මේ රාජ්‍ය සේවයේදී ඉන්නේ අපි මේ මිනිස්සුන්ගේ වැඩක් එක්ක ඉන්නේ ස්වාමීන් වහන්සේ කෙටියෙන් කිව්ව කාරණා මට නම් තේරුණේ නැහැ කියලා. දැන් හැමතෙම මේ මිනිස්සුන්ට ඒක වෙන්නේ නැති හැබැයි තේරුණා වගේ ඉන්නවා. තේරුණේ නැහැ කියලා කියන්න බයයි ඇතැමිට හාමුදුරුවෝ බන්නේ කියලා. නමුත් මේ රජතුමා හිම නිකලේ නැහැ. අවන්තෝ දුව ස්වාමීන් මට නම් තේරුණේ නැහැ පොඩක් ආයි පොඩක් උපමාවක් එහෙම දාලා පැහැදිලි කරලා කියන්නේ කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ නැවත වතාවක් ආයි පැහැදිලි කරනවා. පළවෙනි කාරණය මොකද්ද? උපනීය දිලෝක වද්දු නිතරම මේ ජරාව කරා යනවා කියන කරුණ. රජතුමාට උපමාවක් සඳහන් කරනවා. දැන් මේ රජතුමා අවුරුදු 80 කෙනෙක්. රජතුමාගෙන් අහනවා රජතුමෝ ගෝහාන්සේ යෝන් වයස ඉන්න කාලය අවුරුදු 30 35 වගේ කාලයේදී ඔබතුමා කොහොමද වාසය කළේ කියලා. එතකොට කියනවා රජතුමනි මම ඒ කාලේ ඇත් අස්ත්‍රිය පාබල කියන සිවුරඟ තැනක පිරිවරාගෙන මහා ආඩම්බරයකින් මහා අභිමානයකින් මම ඒ කාලේ හිටියේ. ඒ විතරක් නෙවෙයි ඇතැම්මට මම ඒ කාලේ බිමින් ගියත් මට හිතෙන්නේ මම ඉහළින් යන්නේ කියලා අහසින් යනවා කියලා මට හිතුනේ කියලා. එහෙනම් රජතුමා කියනවා. දැන් කාලුණා සමහර අය කියනවනේ නේද? මම ආදම්බරෙන් යනකොට කියනවනේ යා උඩින් යන්නේ කියලා නේද? ඒ කාලෙත් එහෙම තමයි. දැන් වාගේ තමයි ඒ කාලෙත් උඩින් යන එක තමයි ඉතින් හැදලා තියෙන්නේ. එතකොට රජතුමාගෙන් අහනවා රජතුමනි දැන් අවුරුදු 80යිනේ. රජතුමනි දැනුත් එහෙම උඩින් යනවා කියලා හිතනවාද කියලා. අනේ ස්වාමීනි දැන් උඩින් යනවා කියා මට නම් හැරමිටි වාර වෙනවා කියන්නේ බැරිය මම මේ ඉන්නේ කියලා සඳහන් කරනවා. ඔන්න ඕක තමයි රජතුමනි මේ උපනීති දෝක වස්තුව කියලා කියන්නේ. මේ ටිකෙන් ටික සත්‍යය අත්‍යලක්ෂය කරා ජරාව කරා යනවා කියන යථාර්ථය මොකයි? ඔන්න ওই කාරණේ නිසයි මම මහණුනේ කියලා අර පළවෙනි කාරණේ උපමාවකින් සඳහන් කළා. දෙවෙනි කාරණේ තමයි අත්හානෝ ලෝකෝ අනිත්‍යරෝ. අත්හානෝ කියන සමන්න සැබෑ පිළිසරණක් නැහැ. අනිත්‍යරෝ කියන සමන්න පාලනය කරන්න බෑ කියන එක. මෙන්න මේකට උදාහරණයක් ගන්න මොකද්ද? රජතුමාගෙන් අහනවා රජතුමනි යම්කිසි අවස්ථාවක ඔබතුමාට ලොකු අසනීපයක් හටගත්තා. කායික වේදනාවක් හටගත්තා. මේ කායික වේදනාවක් හටගත්තු අවස්ථාවේදී ඔබතුමාගේ සේවකයන් ළඟම ඥාතීන් ඔබතුමා ළඟ ඉන්නවා. මේ ඇතිවෙච්ච වේදනාව ඒ ඥාතීන්ට දෙන්න පුළුවන්ද කියන ඇහුවා. දැන් අපිත් ඇතැමිට අපේ මෑණිවරු එහෙම හොඳ අඳුරන දොස්තර මහතුරු ඉන්නවනම් දරුවන් ඇතැමිට වෛද්‍යවරු නම් බොහෝම හිතන් ඉන්නවා දරුවන්ට බලාගනි අනාගතේ කිසි ගැටලුවක් නැහැ කියලා. එතකොට රජතුමා කිනෝ රජතුමනි මට කොයිතරම් වේදනාවක් ආවත් කොයිතරම් මට ඥාතින් විදියත් මගේ වේදනාවෙන් පොඩ්ඩක්වත් අනිත්යට දෙන්න බෑ දුන්නත් ගන්න කෙනෙකුත් නැහැ කියලා. ඒ නිසා දැන් අපට අපේ ශරීරය අපට හසුරව ගන්න පුළුවන් කියලා හිතුවට පින්නතුනේ එහෙම අපට හැකියාවක් නැහැ කියන එක ඇදගෙන කියන්නේ. ඇතැම් විට අපි දන්නවා අපි පිරිත් කියන්නේ එහෙම ගිහම දැකලා තියෙන සමහර අය ඇතැම් විට දරුව හොඳ වෛද්‍යවරු. ඇතැම් විට අම්ම හෝ තාත්තා ලොකු අන්තනීයයක් ඇද ලෙක්කන් වෙලිනවා. ඇතැම් විට දුව හෝ පුතා ඒ රෝගයේ පිළිවඳව විශේෂඥ වෛද්‍යවරු. දරුවෝ එන දැන් මේ ළඟ ඉන්නවා. දැන් මේ අම්මට පිරිත් කියනවා. අම්ම දැන් අවසන් අවස්ථකට පත් වෙනවා. දරුවන්ට කරන්න පුළුවන් උපරිම දේ කරලා ඉන්නවා. ඊට වඩා දෙයක් කරන්න බෑ. ඇතැම් විට දරුවෝ වෛද්‍යවරු නෙවෙයි මේ රෝගයට පත් වෙච්ච කෙනාම වෛද්‍යවරයෙක් තමයි. සාමාන්‍ය වෛද්‍යවරුත් නෙවෙයි ඇතැම් විට ඒ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරු. සමහර විට තමා විශේෂ වෙච්ච වෛද්‍ය සේවයම ඒ රෝග ක්ෂේත්‍රයේම ඇතැම් විට මහා බරපතල රෝගීන් ඉන්න සමහර වෛද්‍ය විද්‍යාඥයන් මහාචාර්යවරු මියන. අපේ රටේ ප්‍රකට වෛද්‍යවරේ හෘදය රෝග නිවාරණය පිළිබඳව විශේෂ දේශනා කරපු මහාචාර්යවරේ කියන වෛද්‍යවරේ. ඔහු මිය ගියේ හෘද ආබාධයකින්. ඒ වගේම එක්තරා ශරීර කොටස් පිළිබඳව බුධිරේ සම්බන්ධයෙන් සිටි ප්‍රධාන වෛද්‍යවරේ කාන්තාවකේ මහාචාර්යවරියක් එයන් මිය ගියේ ඊට සම්බන්ධව වැරදි ඇගේ ඔපරේෂන් එකේදී වැරදි ලේඛනයක් වැරදිලා විෂසහිතලේ ශරීරගත වීම මිය ගියා. පින්නතනි අත්තානෝ ලෝක අනිස්තරෝ කියන මේකයි. සමන්ත පාලනය කරන්න පුළුවන් සීමාවක් මේ හැම දෙයක්ම තියෙනවා. මෙන්න මේ ශක්තිය මතයි මා මහරණය කියලා දෙවෙනි කාරණේ විස්තර කරා. තුන්වෙනි කාරණාව තමයි අත්තකෝ ලෝකෝ සබ්බන් පහයි ගමනීය. සියලුම දේවල් අත්හැරලා යන්න ඕනේ කියන එක. දැන් මේ තියෙනසු නොඑක් දේවල් තමන්ගේ කියලා හිතාගෙන ඉන්නවා. ඇතැමෙන තමන්ගේ නිවස, තමන්ගේ ඉඩම, තමන්ගේ දරුවා, අනකන ආවරණ ටික ඉදිරි කරපු සල්ලි ටික මේ ඔක්කොම මගේ කියලා හිතාගෙන ඉන්නේ නේ. තමන්ගේ තමන් පරිහරණය කරන මේ ශරීරය මේ ඔක්කොම දේවල් තමන්ගේ කියලා තමන් හිතාගෙන ඉන්නේ. නමුත් ඉන්නතුන් එකක් හස්තරේදී මේ අවුරුදු 50 60 80 ගොඩනගාගත්තු මේ සියලුම දේවල් ටික තමන්ට අහිමි වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. රජතුමාට මේ උපමාවකින් කියනවා රාජිතමනි ඔබතුමා යම්කිසි අවස්ථාවක මේ වගේ දැන් වයසට ගිහිලි නවස්ථාවේදී ඔබතුමා යම්කිසි අවස්ථාවක මිය යනවා නම් ඒ මිය ගිහිලි ඉවරනට පස්සේ ඔබතුමාගේ අවසන් කටයුතු කළ ඉවරනට පස්සේ ඔබ නැවත මේ නිවසට මේ මාලිගාවට ආවදී ඔබගේ රාජ්‍යයට ඔබ නැවත ආවදී ඔබගේ ඥාති මිත්‍රාදීන් ඔබගේ ඇමතිවරුන් නැවත ඔබට කලින් අයිතිවරු මිස රාජධානිය දෙනවද කියලා ඇහුවා. දෙනවද? සංසමා කිනෝ සාමිනේ මට කොච්චර දැන් පිරිවර හිටියත් කොයිතරම් අය මගේ කියන ඥාතින් හිටියත් මම මරණයෙන් පස්සේ ආවොත් මේ කවුරුවත් මට දැන් අදයිතු වෙන දේවල් කවුරුවත් දෙන්නේ නැහැ කියලා. ඒතකොට දැන් අපි උනත් දන්නව නැහැ මේක මිය ගියාට පස්සේ කෙනේ අපේ ඥාතින් අපි අඬනවා නේද? බොහොම සංවේගින් අඬනවා. ඇඳන් මේක අපිව දාගන්න එපා කියලා පෙට්ටිය බදාගන්න ඉන්නවා. නමුත් එහෙම අවසන් කටයුතු කරපු අය දවස් කීපකින් ආයෙත් තාවදී මොකද වෙන්නේ? ගෙදර තියාගන්නවද? ගෙදර තාවදී කොහොම හරි යවන්නේ බලන්නේ. ගෙදරට එන එක විතරක් නෙවෙයි පින්නතුනි. ඊනෙන්වත් දකින්නට අපි කැමති නැහැ. ජීවත් ඉන්නට වඩා මැරිච්චයට අපි හුඟක් බයයි. අපි හුඟක් බයයි. ඒ බය නිසා තමයි දානක් දෙන්නේ. බොහෝ දෙනා ශ්‍රද්ධාවෙන් නෙවෙයි දාන දෙන්නේ. මිය ගියපු අයවිල කරදර කරයි කියලා බයයි. ඒ නියගී ප්‍රය පරිහරණය කරපුවා දෙනවා පන්සලට ඔක්කොම සමහර අය. දැන් නම් අඩුවේ ඉස්සර ඇඳ පිටියම පන්සලට දෙනවා. ඇඳ කෝපි ඔක්කොම එක දෙනවා. ඒ දෙන්නේ අරවට අර බැලම හිරලේ අය ඇවිල්ලා කරදර කරයි කියලා. මේ පන්සලේ තියෙන වගේ දේවල් තමයි හුඟක් ඒවා. ඉතින් ඇඳන් මෙතන පොට්ටුරියක් මේ දෙන්නතුන් දුන්නත් මේ නියගී ඥාතීන්ගේ නම ගහලා තමයි දෙන්නේ. ඒ වෙන්නේ පොට්ටුරියක් ගෙදර තියාගන්නත් කැමති නැහැ දැන් මේ අපිට දුන්නට. ඉතින් අපි අපලේ ඔක්කොම බාර ගන්න තමයි පන්සල දෙන්නේ. ඉතින් මේ අයව තියාගන්න කැමති නෑ පහෙන්. ඉතින් මෙන්න මේක තමයි යථා ස්වභාවයෙන් දිනතුනි. හැම ඥාතින් ආවොත් මිය ගිහින් නැකන් මිට මනුෂ්‍යයන් වශයෙන් ආවොත් ඉන්නකට ලුවන්නේ වෙනස් සත්‍යයන් හැටියට ආවොත් ඉන්නේ. හරකන හැටි මේ දිනතුන් දන්නවනේ. විවිධ ආකාරයෙන් සංග්‍රහ කළ තමයි පිටත් කරන්න යන්නේ. අල්ප ගානකට එන්න බැරි විදිහට අර ඉන්න කාලේ කොච්චර හිතවත් ආදරේ කියලා කරුණාවේ කියලා එකට කාලේ දින සිටියට මිය ගියාට පස්සේ බින්න අපි මේ සැලකන බොහෝ දෙනේ අපට සැලකන සූදානම් නැහැ. කරුණාවෙන් අවංකව සැලකන අය ඉන්නව නැත්තේනේ. ඉතින් අනුමෝදන් කරන දූතරුණු සමහර ඉන්නවා. නමුත් බොහෝ දෙනෙක් පින්නතුනි අපි නැවත එනවට කැමති නැහැ අය. නැවත එනවට කැමති නැහැ. එනසා නැවත එන්න බලාපොරොත්තු වෙන්න යන්න එපා. අල්පියම් කියන්න. ඔක්කොම අත්හැරලා මෙතනින් යන්න. ආයි එන්න බලා කලාතුරක් එන්න බලාපොරොත්තු යන්න එපා. හැබැයි එහෙම යන්න නම් පින්දහම් කරගෙන යන්න. එහෙම නැතුව ආසරෙන් ගියොත් නැවත ගෙදරටම එන්න වෙනවා. ගෙදර කැවිල ගෙදර එකක් තරතර කළා. ඒවට බැලම හෙලාගෙන හුඟා කලා ඉඳ වෙනවා ගෙදරම. ගෙදර මන්ත්‍රයක් හැටියට ඉන්නවා නම් කැමති ගැටලුවන්නේ. නමුත් විවිධ විදිහේ අමනුෂ්‍යයන් වෙල ඉපදিলা දුක් විඳින වෙන නිසා ඒ ආසාව ධර්මම අඩු කරගන්න. ඒ නිසා ආයි එන්න කියලා හිතාගෙන නම් යන්න එපා. යන්නම බලන් යන්න යනපොත්. ඒ යන්න පුළුවන් තමයි තියෙන්නේ හොඳට පින්දහම් කරගෙන යන්න තමන් මෙතෙන්ට වඩා දසමියක් හරි ඉහළ තැනකට යන්න පුළුවන් විදිහේ පින්දහම් දැම්ම කරන්න. ඒකින් කියන්නේ මේ තියෙන දේවල් ඔක්කොම දෙන්න කියලා දන් දෙන්න කියලා. දානි විතරක් නෙවෙයි දානිට වඩා තින්කම් කියනවා සීල භාවනා දෙකේ ඇකිතා කරගන්න ජීවිතේ. ඒ වගේම කල්ල තමන් පිනින් පොහසත් මේ ජීවිතයෙන් සමුගන්න. ගෙදර ඉන්න ඇට නිවේසන සිල ඉන්න දීලා ගෙදරින් පිටවල යන්න. ඒක තමයි තමන්ගේ ඥාතීන්ට කරන ලොකුම උපකාරය. ඉතින් මෙන්න මේ කාරණයක් නිසයි මහරුණේ කියලා තුන්වෙනි කාරණය සඳහන් කළා. හතරවෙනි කාරණය තමයි ඕනෝ ලෝකෝ අතිස්සෝ සංහා ධාතු. නිතරම මදියේ කියන හැඟීමේ තෘෂ්ණාවට ධාත වෙලයි මේ සත්‍යය යන්නේ. මදියේ කියන හැඟීමෙන් මේකත් ලස්සන උපමාවකින් සඳහන් කළා. රජතුමනි දැන් ඔබතුමාට අවුරුදු 80යි. මේ වින අවස්ථාවේදී ඔබතුමා යම්කිසි අවස්ථාවක ඔබතුමාට ඉතාම චිතවත් ඇමතුරු හතර දෙනෙක් ඇවිල්ලා දිසා හතරකින් ඇවිල්ලා කියනවා රජතුමනි අහවල් දිසාවේ ඉතාම ශස්ත්‍රීය රටක් තියෙනවා දුර්වල රජ කෙනෙක් ඉන්න රාජ්‍යයක් කියලා සඳහන් කරන ඇමතුරු හතර දෙනෙක්. එවැනි අවස්ථාවේදී ඔබ මොකද කරන්නේ කියලා ඇහුවා. දැන් අවුරුදු 80ක සම්පූර්ණ වෙන මරණාසන්න වෙලින් ඉන්න අවස්ථාවේදී මේ වගේ ආරංචියක් ඔබට ලැබුණොත් ඔබ මොකද කරන්නේ කියලා හෙවුවා. එතකොට කියනවා රජු ස්වාමීනි මම මේ අවස්ථාවේදී මරණාසන්න සිටියත් ඒ රාජ්‍ය හතරක් අල්ලගෙන තමයි මගේ නමට යටත් කරගෙන තමයි මම මේ යන්නේ කියලා කිව්වා. ඔන්නෝග තමයි රජතුමනි නිතරම මදියේ කියන ඌහයි කියන හැඟීමේ තෘෂ්ණාවට දාස වෙනමයි කියන ඔන්නෝගයි කියලා. පින්නතුනි ජීවිතේ හැම අවධියකම ඉන්නයි කුමක් හෝ දෙයකට ගැටි ආසාවක් තියෙන්නේ. මේ ආසාව සහිතවයි ජීවිතේ කටයුතු කරන්නේ. අපි ඇතැම් වෙලෙ දැඟලා තියෙන සමහර ඇත්තන්ගේ අවසාන අවස්ථාවේදී පිළිස් හැම කියන්නේ ගියාම පිළිස් තහන පුළුවන් මානසික ලක්ෂයක් නැහැ. ඇතැම් වෙලෙ දරුවන්ගේ නම් කියලා කතා කරනවා, යතුරු කරන්න කොහෙද කියලා අහනවා, දොර වහරද කියලා අහනවා වගේ තමයි. නොයේ කියලා මේ ආසාවෙන් කෑගහන පිළි විකෘති වෙනවා. Tamanthawa samama palane karaganne ne. මේ දැඩි ආශාවෙන් කාලයක් මේවට ගත කළා. මේ වගේ වෙන්වල යනකොට ජීවිතේ ලොකු විචිත්ත භාවයකට පත් වෙනවා. අන්න ඒ නිසා පින්නතුනි කල් තියාම මේව දැනගෙන මෙන්න මේ කරුණු හතර අපිට ඉක්මව ගන්න පුළුවන් නම් මේ කරුණු හතර අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් නම් පින්නතුනි සමාජ ජීවිතේ කොයි වයසක ඉඳලා සමාජ ජීවිතය ජයග්‍රහණය කරපු කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් තියෙන තැන අපි ලෝකයේ අධිපති කෙනෙක් කියන. මහා දැනුගත්කම් තියන අය කෙනෙක් කියන. ඇතැම් එක මහා ධනවතුන් කියලා කියන. ඒ සියල්ලක්ම අවියක තියෙන තැන අපි අසරණ වෙනවා. අපිට මේ දැක්ම ඇති කරගෙන මේ ජීවිතේ සාර්ථක ඉලක්ක කරා ධර්මානුකූලව නොවියති. අන්න ඒ සඳහා කටයුතු කරන්නයි බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළේ. ඒ නිසා මේ ඉතාම දුර්ලභව ලැබෙච්ච බුද්ධෝත්පාද කාලෙන් ඒ වගේම මේ ඉසාව පින්දහම කළ ලබාගත්තු මනුස්සාත්ම භාවයෙන් අතිරූප දේශ වාසයෙන් කල්‍යාණ මිත්‍රාස්ත්‍රයෙන් අපි උපරිම ප්‍රයෝජන ලබාගෙන මේ ජීවිතයේ අපට හිමි වෙන්න කලින් අපි වඩා වඩාත්ම දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරලා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ චිත්තවන් සම්පූර්ණ කළා වඩා වඩාත්ම තමන් පිණි කුසලයෙන් පොහොසත් ආයි හැටියට තමගේ ජීවිතයේ ඉහළ තත්ත්වයකට පත් කරගන්නට හැම දිනේ පරිස්සම් කරගන්න. එසේ කටයුතු කිරීම සඳහා සර්වන් සරණින් මේ හැම දිනාටම නිරොග් නිරෝගී සම්පත් දිගාසික සම්පත් කරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ තින් කමෙහි දායකත්වය දරන්නේ සිසිලියා මහත්මිය බලාපොරොත්තු වෙනවා. ලයිනන් පෙරේරා මහත්මයාට, සුදත් පෙරේරා මහත්මයාට, ලීනෝනා මහත්මිය, අනිත් පෙරේරා මහත්මයා කියන මේ මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට. ඒකත් අපි මෙත්සිතින් ප්‍රාර්ථනා කරමු මේ මියගිය සියලුම ඥාතීනොත් මේ පින්තුන්නමින් මිය ගිහිල පින් බලාපොරොත්තු වන කිසියම් ඥාති පිළිසක්කත් සංයේ විරම ඥාතීනොත් මේ විහාරස්ථානයේ වැඩ සිට අපවත් දිවදාලේ ස්වාමින් වහන්සේලා, ඒ වගේම මේ විහාරස්ථානයේ ගොඩනගන්න ආගාර උපකාර කරපු දායක කාර්යකාරී පින්තුන් මිය ගිහිල පින් බලාපොරොත්තු වන සිටිනවා නම් ඒ සියලුම දෙනාත් මේ පින් අනුමෝදන්ව ඒ හැම දෙනාගේම සසර ජීවිත සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඉතින් මේ ඥාති නම් හොසු කියන පුණ්‍ය අනුමෝදනා කරමු. සැස් කරගත් සීලම පුණ්‍ය ධර්මයන් සම්මන්ත්‍රිත දෙවියන් අනුමෝදන්ව ඔබ හැම දෙනාමත් අපේ රට දැය සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් සමින් ආරක්ෂා කර දෙස්වා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසදා. රැස්කරගත් මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් පින්නතුන්ට මෙබඳු තෙන්කම් පිළිකරන්ට ආවාදන සාර්ථනා කරන ගරුතර ලොමහාඳුරන් වහන්සේ, ප්‍රධාන විහාර වහන්සේ, ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන්ව උන්වහන්සේලාගේ සියලු ශාසනික අභිම සාර්ථයන් දැමි බලාපොරොත්තු චිත්ත සිත වේවා කියන ප්‍රාර්ථනාවෙන් ස්වාමීන් වහන්සේට අපි සාදු කියන ආශිර්වාද කරමු. රැස් කරගත් මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ හා කුසල ධර්මයන්ගේ බලයෙන් හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිරොග් නිරෝගී සම්පන්න සැලැස් සේවා ජීවත් වන කාලයේදී සතුටින් සැනසීමෙන් ජීවත් වීමට ඔබ අප හැම දිනාටම මේ පින්කමන්ට ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියන ප්‍රාර්ථනා කරනවා. දුම් සම්පන්තාච නින්දුම්පා භයම් පන්තාච නින්භයා සෝකම් පන්තාච නින්සෝකා පොන්තු සම්වේතිපානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා දියෙන් තේලෙන විය නැති වෙත්වා සොමින් තේවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.